සම්පූරිතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලද්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේට පෙත්වා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස සුරියස්ස භික්ඛවේ උදයතෝ ඒතං පුම්බංගමං ඒතං පුම්බ නිමිත්තං යදෙදං අරුණංගං ඒවමේව කෝ භික්ඛවේ භික්ඛුනෝ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස උප්පාදාය ඒතං පොබ්බංගමං ඒතං පොබ්බ නිමිත්තං යදෙදං දෙට්ඨේ සම්පදා ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගෙන අවසරයි සැනවත් වාසනාවන්ත පින්නතුනි ශ්‍රී ලංකාවෙහි මහනුවර ප්‍රීම්රෝස්හි සිරි වජිරාරාම විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල භාවනා වැඩසටහනටයි පින්නතුන් සහභාගී වී සිටින්නේ. ඇසළ පුන් පොහෝ දිනය නිමිති කරගෙන 2023 වර්ෂයේ සිදු කෙරෙන පින්කමටයි ඔබ මේ සහභාගී වී සිටින්නේ. පින්නතුනි, ඇසළ පුන් පොහෝ දිනය කියලා කියන්නේ විශේෂයෙන්ම ධර්ම රත්නයේ ලෝකයට පහළ වෙච්ච දවස. භාගතුන් වහන්සේ ප්‍රථමයෙන්ම ලොවට ධර්ම දේශනා කරන්න ආරම්භ කළේ අද වැනි දවසක. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරන්න බලාපොරොත්තු වුණු කාරණේ මොකක්ද කියන එක අපේ මනවින් තේරුම් ගත යුතු අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ සාරසංඝ කල්පලක්ෂයක් වැනි අති දීර්ඝ කාලයක් දානාදී පාරමිතා දහම් සම්පූර්ණ කරලා සුවිශාල පරිත්‍යාගයක් සිදු කළා. ඒ සිද්ධ කළේම මේ ධර්මය අනාවරණය කරගෙන උන්වහන්සේ දුකෙන් නිදහස් වෙලා දුක් විඳින ලෝක සත්‍යාවෙත ඒ දහම් පණිවිඩය බෙදා දෙනටයි උන්වහන්සේ දීර්ඝ කාලයක් සුවිශාල කැපවීමක් සිදු කළේ. එනිසා පින්වතුනි, මෙලව ඉපදිච්චාය හැටියට විශේෂයෙන්ම සුගතියක් ලැබපු, බුද්ධෝත්පාද කාලයක් ලැබපු, උපතින්ම ශ්‍රද්ධා ප්‍රතිලාභේ ලැබපු පින්වන්ත දෙමව්පියන්ගේ දරුවන් විදියට මේ ක්ෂණ සම්පත්තිය ලැබපු මොහොතෙහි අපේ ජීවිතයේ ප්‍රධානතම කාර්යභාරයක් බවට පත් වෙනට ඕන මේ සදහම් පණිවිඩය ඇසීමටත්, එය තේරුම් ගැනීමටත්, එය අපේ ජීවිතයට උපරිම ලෙස භාවිත කිරීමටත්. මේ දහම අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තු පමණට අපට මෙලොව වශයෙන්ම සෝයක් සැනසීමක් ලබන්න පුළුවන්. අන්නේ සැනසීම අනාගත ලෝකයේ වෙනුවෙනුත් රැගෙන යන්නට වර්තමානින් නැ හැටියට අපෙන් කිසියම් මෙහෙවරක් සිදු වෙන්නට ඕන. ඉතින් ඒ කාරණේ අපි නිතර නිතරම අවධානයට යොමු කරන්නට ඕන. ධර්ම ශ්‍රවණය කිරීම කියලා ධර්මයේ සඳහන් වන්නේ සවන අනුත්තරිය කියලා. අපේ දේශවන් වලින් අහන උතුම්ම දේ තමයි ධර්මය ශ්‍රවණය කිරීම කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව? අපට දුකෙන් නිදහස් වන්නටත් සැබෑ ආධ්‍යාත්මික සුවය මානසික සැනසීම සඳහා තියෙන ප්‍රධානතම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. අන්නේ සද්ධර්මය අපේ ජීවිතයට ලැබෙන අවස්ථාව ඊටම සිහියෙන් නොනින් කටයුතු කළ යුතු අවස්ථාවක්. අට්ඨිකත්වා මනසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුණාති කියලා ධර්මයේ සඳහන් වෙනවා. හොඳට නුවණින් මෙනෙහි කරමින් සිහියෙන් ඒ ධම අහන්නට ඕන. ඒ වගේම ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක් විදිහට සලකනවා. කෙලෙසුන්ගෙන් හිත නිදහස් වෙන අවස්ථාවක් කියලා. බොහෝ විට අපි හිතන්නේ ධර්ම ශ්‍රවණය කළා ගිහිල්ලා පස්සේ පිළිපදින දෙයක් කියලා මේක. එහෙමත් කොටසක් ජීවිතය තුළ තියෙනවා. නමුත් වෙනතුනි බෞද්ධ සාහිත්‍ය බෞද්ධ ඉතිහාසය දිහා බලන විට ඊටම පැහැදිලි කාරණයක්. බොහෝ දිනක් ධර්ම අවබෝධය කළේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදීමයි. අන්න ඒ නිසා ඔබ දක්ෂ වෙන්නට ඕන. මේ ධර්ම ශ්‍රවණය කිරීම විමුක්තායතනයක්, නිවන් දොරටුවක්, නිවනට පත් වෙන අවස්ථාවක් බවට පත් කර ගන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම බුදුදහම තුල අපට භාවිත කරන්න තියෙන්නේ කාරණා දෙකයි. එකක් සමතය, අනිත් එක විපස්සනාව. වෙනත් විදිහකින් කියනවා නම් එක අතකින් මෛත්‍රිය දිනු වෙන්නට ඕන, අනිත් අතින් සතිමත් බව දිනු වෙන්නට ඕන. මේ දේශනාව පුරාම මේ කරුණ දෙක තුල වාසය කරන්න ඔබ උපරිම ලෙස උත්සාහ ගන්න. ඔබේ ඇහැට කිසියම් කෙනෙක් පේනවා නම්, ඔබේ කනට කාගේද ශබ්දයක් ඇහෙනවා නම් ඒ හැම මොහොතකම සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියන මෙත්සිත මෛත්‍රී සිතවිල්ල නිතරම පවත්වා ගන්නට උත්සාහ කරන්න. ඒ වගේමයි සතිමත් බව, සිහිය. මේ අවස්ථාවේදී තමන්ගේ කය පිළිබඳව, සිත පිළිබඳව උපරිම අවධානයෙන් සිහියෙන් වාසය කරන්න. වෙනත් විදිහකින් කියනවා නම් කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර තුල කෙටියම කියනවා නම් තමන්ගේ හිතට මේ මොහොතේ වන්නේ මොකද්ද, කොයි සිතුවිල්ලක්ද තමන්ගේ හිතේ තියෙන්නේ කියන එක ගැන හොඳ අවධානයෙන් මේ කාලය තුළ වාසය කරන්න. ධර්ම ශ්‍රවණය කරන මොහොතේ පමණක් නෙවෙයි, ධර්ම ශ්‍රවණය කරාට පස්සේ තමා ගත කරන හැම අවස්ථාවකදීම උත්සාහ කරන්න මෙන්න මේ කරුණු දෙක ජීවිතයට පුහුණු කරන්න. එක අතකින් මෛත්‍රියත්, අනිත් අතින් සතිමත් බවත්. ඔබ තබන හැම පියවරක් පාසාම, ඔබ ඇස පිය ගන්න හැම මොහොතක් පාසාම, ඔබ ගන්න හැම හුස්ම රැල්ලක් පාසාම ඔබට ජීවිතය පුහුණු කරන්න තියෙන මේ කාරණා දෙක මොකද්ද? මෛත්‍රිය සහ සතිමත් බව කියන මේ කාරණා දෙක. ඒකාතකින් සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියන හැඟීම ඇති කරගන්න. අනිත් පැත්තෙන් ඔබ දක්ෂ වෙන්න ඒ හැම මොහොතක් තුළම මේ සිතේ පවතින ස්වභාවය. හිතේ පිරිසිදු සිතුවිල්ලක්ද තියෙන්නේ, අපිරිසිදු සිතුවිල්ලක්ද? නැත්තම් තමන් අවිද්‍යාව තුළද ඉන්නේ, අවිද්‍යාවෙන් මිදලද ඉන්නේ? සමෝහං වාචිත්තං සමෝහං චිත්තංති පජානාති, වීත මෝහං වාචිත්තං වීත මෝහං චිත්තංති පජානාති. මේ වෙලාවේ තමන් ඉන්නේ මෝහ සහිතවද? නැත්තම් ඇහැට දකින රූපය මේ මොහොතේ බාහිර පේන රූපයක් මම මේ දකින්නේ කියන අවිද්‍යාව තුළද ඉන්නේ? නැත්නම් මේ ඇහැට, කනට ඇසෙන, දකින මේ ශබ්ද රූප ආදිය නිරුද්ධ වෙච්ච මොහොතක මගේ මනෝවිඤ්ඤාණයෙන් මේ දැනගන්න අවස්ථාවකද මම ඉන්නේ කියන විද්‍යාසහගත නැත්නම් වේත මොහන්වා කියන මට්ටමෙන්ද තමන් ඉන්නේ කියන එක ගැන හොඳ අවධානයෙන් හැම මොහොතකම වාසය කරන්න. දිනොතින අපේ සමස්ත ජීවිතේම පුහුණු කරන් තියෙන මෙන්න මේ කාරණා දෙක. මේ කරුණු දෙක කොයිතරම් දුරට අපි පුහුණු කළාද කියන කාරණය මත අපට තේරුම් ගන්න පුළුවන්. අපි අවිද්‍යාවෙන් මිදෙලද ඉන්නේ, අවිද්‍යාවෙන් ඉන්නේ කියලා. විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තංති පජානාති, අවිමුක්තං වාචිත්තං අවිමුක්තං චිත්තංති පජානාති කියපු විදියට හිත කෙලසුන්ගෙන් මිදිලද තියෙන්නේ? නැත්තම් මේ ලෝක ව්‍යවහාරය තුල භවයෙන් මිදිලද ඉන්නේ, භවයෙන් නොමිදිලාද ඉන්නේ කියන එක තමයි තේරුම් ගන්න පුළුවන්. බාහිර ලෝකෙන් නිදහස් වුණොතින්, ඒ නිදහස් වෙන මොහොතේම අභ්‍යන්තර ආධ්‍යාත්මික ලෝකිනොත් නිදහස් වුණොතින් අපට පුළුවන්කම තියෙනවා අවිජ්ජායත්වේ වාසීස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියපු විදියට අවිද්‍යාවෙන් සපුරාම නිදහස් වෙලා මේ සංසාර චක්‍රයෙන් නිදහස් වනට විමුක්තියටපත් වෙන්න. ඒ නිසා පින්වතුනි ධර්ම දේශනාව ආරම්භයේදීම මේ කාරණා දෙක ගැන ඔබේ අවධානය හොඳින්ම යොමු කරගන්න. මෛත්‍රිය සතිමත් බවත් කියන මේ කාරණය. එහෙම වුණොත් ඔබට පුළුවන්කම තියෙනවා මේ ධර්ම දේශනාව විමුක්තායතනයක් කරගන්න. ධර්ම ශ්‍රවණය කරමින් ලයිජිතරක් නෙවෙයි. තමන් නැගිටලා ගියාට පස්සේ ඔබ උපරිම ලෙස උත්සාහ කරන ජීවිතය කරන හැම දෙයක් තුළම මෙන්න මේ කාරණා දෙක පුහුණු කරන්න. මොකද්ද? මෛත්‍රිය සහ සතිමත් බව කියන මේ කාරණා දෙක. භාගතුන් වහන්සේ අභිඤ්ඤා සූත්‍රයේදී පැහැදිලිවම දේශනා කළා. අත්තිබික්කවේ ධම්මා අභිඤ්ඤා භාවේ තම්බා සමතෝච විපස්සනාති කියලා. මේ ලෝකී උපදෙච්ච නුවණැති කෙනෙකුට තම විශිෂ්ටම ඥාණයෙන් යමක් පුහුණු කරන්න තියෙනවා නම් ඒ මොකක්ද පුහුණු කරන්න තියෙන්නේ? ඒ පුහුණු කරන්න තියෙන්නේ සමතය සහ විපස්සනාව. සමත කමඨාන 40ක් තියෙන බුදුදහම තුළ එයින් ප්‍රධාන කමඨානක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඒ අපේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්නටත් සිත සමාධිමත් කිරීමටත් කියන කාරණා දෙකටම උපකාරී වෙනවා. විපස්සනාව කියලා කියන්නේ අපේ කය සිත දෙක ගැන නිතර සිදුවන වෙනස්කම අනිත්‍යතාවය නැත්නම් ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය නුවණින් මෙනෙහි කිරීම. මෙන්න මේ කාරණා දෙක සඳහා අපි කොයිතරම් ජීවිතේ කැප කරලා තියනවාද කියන කාරණය මතයි අපේ සැබෑ ආධ්‍යාත්මික සුවය මානසික සැනසීම ලැබුවා වෙන්නේ. මේ කාරණා දෙකට අපි දිනකට කොච්චර කාලයක් වැය කරාද කියන කාරණය මතයි අපි බාහිර ලෝකෙන් නැත්තම් දුකෙන් සංසාර චක්‍රයෙන් නිදහස් වෙනවාද කියන කාරණය තීරණය කරන්නේ. එනිසා ඔබ කාලයක් බණ දහමහපු පින්නතුන් ඔබ සැදැහැවත් පිරිසක්. එනිසා ඔබට මේක වඩන්නට පුළුවන් සියලු පරිසරය වටා පිටාව නිර්මාණය වෙලා තියෙනවා. එනිසා ඔබ දක්ෂ වෙන්න මේ ධර්මයේ තියෙන වැදගත්ම කරුණ තමයි ජීවිතය තුළින් උපරිම ලෙස ක්‍රියාත්මක කරන්න. අපිට මේ ලැබිලා තියෙන ජීවිතය ඉතාම කෙටි ජීවිතයක්. කොයි මොහොතේ අපේ ජීවිතේ නිමාටපත් වේද දන්නේ නැහැ. අන්න ඊට කලින් ලබාගත්තු මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලය වටිනා ක්ෂණ සම්පත්තිය මොහොතක්වත් අපතේ නොයනසේ තමන් දක්ෂ වෙන්නට ඕන තමන්ගේ ජීවිතය කළමනාකරණය කරගන්නට. එහෙම වුණොත් ඔබ ලබාගත්තු ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දීපු කෙනෙක් වෙනවා. එහෙම කළොත් ඔබ ඔබේ අම්මට තාත්තට ඔබ ඉපදිච්ච මාතෘභූමියට ඔබ උගත් පාසලට විශ්වවිද්‍යාලයට ඔබ කරන ලොකුම ගෞරවයේ වටිනාකම ඔබ ලබා දුන්නා වෙනවා. පින්තුනි අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුතනිකායෙහි මහා වග්ගයේහි මග්ග සංයුතේන ဒုတိය දිට්ඨි සූත්‍රය. දිට්ඨි කියන වචනය බුදුදහම තුළ ප්‍රධාන වශයෙන්ම භාවිතා වන්නේ මිත්‍යා දෘෂ්ටිය සඳහායි. නැත්තම් සක්කාය දිට්ඨිය සඳහා තමයි දිට්ඨි කියන වචනේ භාවිත වෙන්නේ. අභිනිවේෂ පරාමාසෝ දිට්ඨිය කියලා යම් යම් දේවල් පරාමර්ශනය කිරීම මම මගේ වශයෙන් යමක් පරාමර්ශනය කිරීම සහිතව හටගන්න දිට්ඨියට තමයි එතන දිට්ඨි කියලා කියන්නේ. එය ප්‍රහාණය කළ යුතු දෙයක් විදිහට තමයි සියලු දෘෂ්ටීන් පහාණය කරන්න සඳහාය බුදුහාඳුරෝ නිරතුරුව ධර්ම දේශනා කළේ. එහෙත් පින්තුනි මේ සූත්‍රයේ මෙතන දිට්ඨි කියන වචනය පාවිච්චි කරන්නේ අර දුරු කර යුතු මිච්ඡා දිට්ඨිය නැත්නම් ආත්ම දෘෂ්ටිය නැත්නම් සක්කාය දිට්ඨිය සඳහා නෙවෙයි මෙතන දිට්ඨි කියන වචනය භාවිත කරන්නේ. මෙතන දිට්ඨි කියන වචනය භාවිත කරන්නේ සම්මා දිට්ඨිය සඳහා, ප්‍රඥාව සඳහා, ඥානය සඳහා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම ආරම්භයේදීම ධම්මචක්ක සූත්‍රය දේශනා කරනකොට පැහැදිලි කරනවා. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී ආදී වශයෙන්. උන්වහන්සේට පෙර නොයසු විරෝ ධම්මසක් පහළ වුණා. ඥානය, ප්‍රඥාව, ආලෝකය, ධම් ඇස පහළ වුණා කියලා මුලින්ම දේශනා කළා. උන්වහන්සේ සම්මා දිටියට පත් වුණා. ලෝකයේ සැබවින්ම සිද්ධවන්නේ මොකද්ද කියන කාරණය ගැන උන්වහන්සේ මැනවින් පසක් කළා. යථාර්ථයේ තේරුම් ගත් උන්වහන්සේ ඒ ලෝකේ නිදහස්නෙදී දර්ශනයක් තුල උපරිම ලෙස තමගේ චිත්තසංතානය පත් කරගන්නට කටයුතු කළා. අන්නේ දර්ශනයම තමයි උන්වහන්සේ අපට දේශනා කළේ. උන්වහන්සේගේම ඥාණයෙන් කිසිදු ගුරුවරයෙකුගේ උපකාරයක් නොමැතිව උන්වහන්සේගේම උත්සාහයෙන් අවබෝධ කරගත්තු සම්මා සම්බුද්ධත්වය තුළින් ප්‍රකට කරගත්තු මේ දර්ශනය තමයි වසර 45ක් උන්වහන්සේ දෙවියන් මිනිසුන් සහිත ලෝකයාට මහා කරුණාවෙන් දේශනා කළේ. එනිසා අපටත් අපේ ජීවිතය තුළ මේ දිට්ඨි සම්පන්න බව, දර්ශන සම්පත්තිය, ඥානය, ප්‍රඥාව ලබා ගන්න පුළුවන් වුණොත් අපේ ජීවිතවලට උපරිම වටිනාකමක් ලබා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපට දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්. ඒ අපේ සැනසීම අපට අනිත්‍යයටත් බෙදා හදා ගන්න පුළුවන්. අනිත්‍යයටත් දෙන්න පුළුවන්. අනේ නිසා බුදුදහමෙන් ප්‍රකාශිත මේ දර්ශනය දිට්ඨි සම්පන්න බව, සම්‍යක් දෘෂ්ටිය, සම්මා දිට්ඨිය, ඥානය, ප්‍රඥාව, ආලෝකය, ධම් ඇස කියන්නේ මොකද්ද කියන එක අපි යලි යලි අසා දැනගෙන මනවින් තේරුම් ගන්නට ඕන. මේ ධර්ම දේශනාව තුළ අප උත්සාහ කරන්නේ අපට ලැබෙන තින කාලයට අනුව මේ දැක්ම, මේ දර්ශනය දිට්ඨි සම්පන්න බව පැහැදිලි කරන්න. අපාද තෝරාගත්තු මාතෘකාව වන ဒုတိය දිට්ඨි සූත්‍රයෙන් භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. සූර්යස්ස භික්ඛවේ උදයත්තං, සූර්යස්ස භික්ඛවේ උදයතෝ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං අරුණග්ගම්. සූර්යා ලෝකයට පහළ වෙනකොට, ඉර පායනකොට, ඒ ඉර පායන කලින් තියෙන පූර්ව නිමිත්ත පෙර සලකුණ තමයි අරුණෝදය කියලා කියන්නේ. පින්තුන් දන්නවා උදෑසනට ඉර පායන කලින් නැගෙනහිර දිසාවෙහි රතු පාටට ආලෝකයක් තියෙනවා. ඉර පේන කලින් ඒ පේන ආලෝකයට අපි කියනවා අරුණෝදය කියලා. අන්නේ අරුණෝදය එනකොටම අපි දන්නවා තව මොහොතකින් සූර්යා ලෝකයට පේනවා. ඉර අපට පේනවා කියන කාරණේ අපි දන්නවා. භාගතුන් වහන්සේ මෙහිදී දේශනා කරනවා ඒවමේවකෝ භික්ඛවේ භික්ඛුනෝ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස උප්පාදාය ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං දිට්ඨි සම්පන්නං. අර සූර්යා එන කලින් අරුණෝදය පෙර සලකුණ වගේ තමයි. යම්කිසි කෙනෙකුගේ ජීවිතයේට ආර්ය ශ්‍රණිගික මාර්ගය ලැබෙන්න නම් අන්නේ ලැබෙන කලින් තියෙන පෙර සලකුණ තමයි, පූර්ව ඡායාව තමයි දිට්ඨි සම්පන්න බව කියලා කියන්නේ, සම්මා දිට්ඨිය කියලා කියන්නේ. බුදුදහම තුළ නිතර අවධාරණය කරලා තියෙනවා ඒකායන මාර්ගයේ විදියට දුකෙන් නිදහස් වීමට තියෙන එකම මාවත ලෙස ආරෂ්ඨංගික මාර්ගය. ඒ ආරෂ්ඨංගික මාර්ගය තුළ සතර සතිපට්ඨාන තියෙනවා, සතර ඍද්ධිපාද තියෙනවා, සතර සම්‍යක් ප්‍රධාන වීරිය තියෙනවා, පංචේන්ද්‍රිය තියෙනවා, පංච බල තියෙනවා, සත්‍ය බොජ්ජංග තියෙනවා, සමත විපස්සනා තියෙනවා. අනිත් හැම කරුණක්ම මේ මාර්ගාංග තුල අන්තර්ගත කරන්න පුළුවන්. මෙන්න මේ මාර්ගය ලැබෙන්නේ පිනතුනේ සම්මා දිට්ඨිය ලැබුණු පමණට. මේ ආරෂ්ඨංගික මාර්ගය ලැබෙන්නේ නිකන් නෙවෙයි, සම්මා දිට්ඨිය ලැබෙන්නේ නිකන් නෙවෙයි. ඒ සඳහා අපේ ජීවිතේට කල්යාණ මිත්‍රාශ්‍රය තියෙනට ඕන. දහම්මගේ කියා දෙන යහපත් මිතුරන්ගේ ඇසුර, ඇහුම්කන් දීම අපට තියෙනට ඕන. පින්තුනේ අප නිතර ප්‍රාර්ථනා කරන දෙයක් තමයි පින්කමක් කළාට පස්සේ ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පච්චයා කියලා. මේ පිනේ හේතුවෙන් මට නිවන් දක්නාතුරුම කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයම ලැබේවා, පාප මිත්‍රයන්ගේ ආශ්‍රයක් නොලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, ඇයි මේක අපි ප්‍රාර්ථනා කරන්නේ? මේ ප්‍රාර්ථනා කරන වෙන දෙයකට නෙවෙයි, ඒ කල්‍යාණ මිත්‍රයන්ගෙන් තින් ධර්මය ලැබෙන්නට. අන්නේ ධර්මය තමයි අපට කල්‍යාණ මිත්‍රයන්ගෙන් ලැබෙන වටිනාම ත්‍යාගය, වටිනාම දේ. ඉතින් ඔබට ඔබේ ජීවිත කාලෙහි මේ කල්‍යාණ මිත්‍රත්වය ලැබිලා තියෙනවා. ඒක සම්මුඛයෙන් ලැබුණත් අද විශේෂයෙන්ම තාක්ෂණයේ මාධ්‍ය දිනු කාලයක අපට ඕනතරම් අපේට කල්‍යාණ මිත්‍රයන් ඔබේ ගෙදරට, ඔබේ ජංගම දුරකථනයට, රූප වාහිනියට, ඔබේ ඩිවයිස් එකකට, උපකරණයකට ඔබට ළඟා කරගන්න පුළුවන්. අනේ නිසා අප මේකල ජීවත් වෙන හැටියට අප හුඟක් වාසනාවන්තයි. හැබැයි මේ වාසනාවන්ත බව තීරණය වන්නේ අපි කොච්චර බුද්ධිමත්ද කියන කාරණය මත, අපි කොච්චර අවංකද කියන කාරණය මත. කල්‍යාණ මිත්‍රයන් තෝරා ගැනීමේදී ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් හේතු වෙනවා. එකක් තමයි බුද්ධිමත් බව, අනිත් එක අවංක බව කියන කාරණේ. අපි ජීවිතේ මොකද්ද කල්‍යාණ මිත්‍රයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? අපේ ජීවිතයේ වටිනාම සම්පත්තිය තමයි කල්‍යාණ මිත්‍ර සම්පත්තිය. අපට හොඳ මිතුරෙක් ලැබුණොත් ඒ මිතුරාගෙන් අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක ගැන තමන් තේරුම් ගන්නට ඕන. එයාගෙන් අපි යම් කිසි දෙයක් සාමාන්‍ය ලෝක දෙයක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවද? එයාගෙන් රැකියාවක් බලාපොරොත්තු වෙනවද? එයාගෙන් වෙන භෞතික උපකාරයක් බලාපොරොත්තු වෙනවද? එහෙම නැත්නම් එයා දන ඉහළම දර්ශනීය දහම් කරුණෝ අපේ ජීවිතය තුළට ලබා ගන්නද අපි කැමති වෙන්නේ කියන එක ගැන අප බුද්ධිමත් වෙන්නට ඕන. අනිත් දේ තමයි අවංක බව කියන එක. තමන් මේ දහම අහන්නේ කුමක් සඳහාද? තමන්ගේ ලෝභ දේශ මොහ වැඩි කරගන්නද අඩු කරගන්නද? පින්නතුනේ, බෞද්ධයන් විදියට අපේ ඒකායන පැතුම ඥානෙ ලබා ගැනීම, දුක නිදහස් වීම. මෙන්න මේ කාරණේදී ප්‍රධානතම දේ තමයි අප ගැනම නිතර නිතරම විමසලා බලන්න ඕන. මම මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න අඩු වෙනවාද වැඩි වෙනවාද කියන කාරණේ. ඔබ ජීවිතේ කුමන දේ කළත් පින්නතුනි, ඔබේ කොණ්ඩේ පීරීමේ ඉඳන් ඔබේ දරුවට ඉගැන්වීම දක්වා අතර තියෙන මේ සියලුම දේවල්, ඔබ ඇඳුමක් ඇන්දත්, වාහනයක් ගත්තත්, නිවසක් ගත්තත්, කෙනෙක් ඇසුරු කළත්, දානයක් දුන්නත්, කටින පින්කමේ දායකත්වය ගත්තත්, මේ කුමක් කළත් ඔබ හිතන්න මේක මං කිරීමෙන් මගේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්න. මෙන්න මෙතෙන්ට තමන් අවංක වෙන්නට ඕන. මෙන්න මේ අවංක භාවය තුළින් තමයි තමන්ට සැබෑ දහමක් ලැබෙන සහ ඒ ලැබෙන දහමෙන් තමන්ට උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා මෙන්න මේ කාරණා අපට තියෙනවා නම් අපේ ජීවිතේට කල්යාණ මිත්‍රත්වය ලැබෙනකොට අපට දිට්ඨි සම්පන්න බව, සම්මා දිට්ඨිය ලැබෙනවා. අන්නේ සම්මා දිට්ඨිය තුළින් අපට හරියට අන්ධයෙකුට ඇස් දෙකක් ලැබුණා වගේ අපට මේ භෞතික ලෝකයේ පමණක් නෙවෙයි අපේ සසරගත ජීවිතයේම දකින්න පුළුවන් ඉදෙහි ඇසක්, නුවණක්, දහම් ඇසක් අපට පහළ වෙනවා. මොකක්ද අපට තේරෙන්නේ? අපට ප්‍රධාන වශයෙන් මේ සම්මා දිට්ඨිය ලැබෙන කාරණා දෙකක් ලැබෙනවා. එකක් තමයි සංසාර ජීවිතේ යන්නේ කොහොමද සහ ඒ සංසාර ජීවිතේ නිදහස් වෙන්නේ කොහොමද කියන කාරණේ. ඒ වගේම අපට මෙලොව ජීවිතය සාර්ථක කරගන්න ක්‍රමය වුණත් මේ දහම් ඇස තුළින් අවබෝධයක් ලබන්න පුළුවන්. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දේශනා කරනවා, දීඝජානුකෝරියට භාගතුන් වහන්සේ දේශනා කරද්දී මෙලොව ජීවිතය සඵර කරගන්න මොනවද හේතු වෙන කරුණු කියලා. උත්තාන සම්පදා, උත්සාහයෙන් වැඩ කිරීම, ආරක්ක සම්පදා, ලබන ධනය ආරක්ෂා කිරීම, කල්‍යාණ මිත්‍රතා, යහපත් මිතුරන්ගේ ඇසුර, සමජීවිකතා, ආදායමට සරලන විදිහේ වියදමක් සිදු කිරීම. ඒ නිසා දැහැමින් මහන්සියෙන් හරියම්ම කරන්නට ඕන. උත්තාන විරියාදිගතේහි, බාහා බල පරිචිතේහි, ධම්මිකේහි, සේදාවක්කේතේහි, ධම්මිකේහි ධම්මලද්දෙහි කියපු විදියට. දෑතේ වීරියෙන් දහඩියම ගුරු වගලවලා උපරිම ලෙස අපි මහන්සි වෙලා ධනෙ උපයන්නට ඕන, අධ්‍යාපනය ලබන්නට ඕන. ඒ ලබන ධනය සුරක්ෂිත කරගන්නට ඕන, ඒව නිසිලස වියපැහැදම් කරන්නට ඕන. ඒව නොමග නොයන්නට නම් හොඳ මිතුරන්ගේ ඇසුර, තමන්ගේ නිවසේ නම තාත්තා, තමන්ගේ ස්වාමි භාර්යාවන්, දරුවන් ඇතුළු තමන්ට මුණගැහෙන අය කල්යාණ මිත්‍රයන් බවට පත් කරගන්නට අප දක්ෂ වෙන්නට ඕන. එහෙම නොවෙතින් අපට මේ ජීවිතය සඵල කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ආර්ථික වශයෙන් ගිහි පින්නතුන් විදියට ඔබ දිනු වෙන්නට ඕන. ඒක බුදුදහම තුර නිතර අගය කළ තියෙනවා. සම්මා ආජීවයේ ඉඳලා ධාර්මිකව මිච්ඡා ආජීවන් පහය සම්මා ආජීවයෙන් ජීවිකම් කප්පේති කියපු විදියට අදැහිමි මිත්‍යා රැකිරක්ෂා වලින් මිදලා ධාර්මිකව පුලුවන් තරම් ධනෙ උපයන්නට ඕන. විශේෂයෙන් පංචශීලිය මත පිහිටලා මේ කාරණේ අපි කරන්නට ඕන. එතකොට මෙන්න මේ සඳහා අපට මේ ditthi සම්පන්න බවෙන් අවබෝධයක් ලබා දෙනවා. මේ ධනෙ ඉපීමේදී පින්නතුනි තමන්ට ධනෙ ලැබුණු පමණට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි ඒ උපයන ධනෙ ධාර්මික ධනයක් වෙන්නට ඕන. එහෙම නොවුනොත් තමන්ට ජීවිතය අවසන් කාලේ ඒ තමන් උපයපු ධනෙ ගැන ලොකු කලකිරීමක්, පසුතැවිල්ලක්, සන්තාපයක් හටගන්නවා. ඒ නිසා තමා උපයන සුළු දේ හෝ උපරිම ලෙස පංචශීලිය මත පිහිටලා ධාර්මික උපයන්නට අප දක්ෂ වෙන්නට ඕන. මේක අපට ජීවිතයේ සතුට ලබන එක්තරා ක්‍රමයක්. නමුත් මේ දේ තුලින් පමණක් අපට සතුට සම්පූර්ණ වෙන්නේ නැහැ පින්නතුනි. අපේ ජීවිත ටිකෙන් ටික සිදුවන ජීවිත ඉරණමක් තියෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා, ඇයි අපට සාස්තුරවරයෙක් අවශ්‍ය? ඇයි අපි දහමක් හොයාගෙන යා යුත්තේ කියන කාරණේ පැහැදිලි කරනවා. එහෙදී කාරණා තුනක් දේශනා කරනවා තයෝ ධම සූත්‍රයේදී. අපේ ජීවිතයේට නිරතුරුව එළඹෙන කාරණා තුනක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි මහලු වීම, මරණය සහ නැවත ඉපදීම කියන කාරණේ. ජරා, මරණ, ජාති. මෙන්න මේ කරුණු තුන නිසා තමයි අපට ධර්මයක් අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ කරුණු තුන ලෝකයේ තියෙන නිසා තමයි අපට ආධ්‍යාත්මික ගමන් මඟ විවරණය කරන ගුරුවරයෙක්, ශාස්ත්‍රවරයෙක්, උත්තමයෙක් අපට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි නොතින අපි නිරතුරුව අපේ ශරීරයේ වයසට යමින් තියෙන. අපි නිරතුරුව මරණයට සමීප වෙමින් ඉන්නේ. ඒ වගේම කර්මානුරූපව නැවත භවයකට යන්නට භවය සකස් කරගනිමින් අපි හැම මොහොතකම ඉන්නේ. මෙන්න මේ නිසා තමයි අපට ධර්මයක් අවශ්‍ය වෙන්නේ. මේ කාරණා තුන ලෝකේ නොපවතිනවා නම් ලෝකයේ ශාස්ත්‍රවරයෙක්වත් ධර්මයක්වත් බැබළෙන්නේ නැහැ කියලා කියනවා. ලෝකයේ අතීතේත් වර්තමානයේත් මතුවටත් ලෝකයේ ධර්මයක් සද්ධර්මයක් බබලන්නේ මෙන්න මේ කාරණේ ලෝකේ තියෙන නිසායි. අපි වයසට නොයනවා නම්, අපි මරණයට පත් නොවෙනවා නම්, සහ විශේෂයෙන්ම අපි මරණයට පත් නොවෙනවා නම් අපට මේ ධමයක් අවශ්‍ය වෙන්නේ නැහැ පින්නතුනි. අපට ධමයක් අවශ්‍ය වන්නේ මේ අපේ තියෙන තරුණ බව, නිරෝගී භාවයේ, ශරීර සෞඛ්‍යය ටිකෙන් ටික අඩු වෙලා යනවා. අපි වියපත් වෙනවා. ලස්සනට හිටියා අපි, අපේ ශරීරය මත අපි යැපිලා හිටියනම්, අවසාන සතුට අපේ ශරීරය කියලා හිතාගෙන හිටියනම් අපේ ජීවිතය දුකෙන් අවසන් වෙන පින්නතුනි. අන්න ඒ නිසා අපට මේ පිළිထන දෙයට වඩා වටිනා දෙයක් අපේ ජීවිත තුර ලැබෙනට ඕන. අන්න ඒ දේ තමයි ධර්මයෙන් අපට ලැබෙන්නේ. අන්න ඒ ධර්මයේ ලැබෙන්නේ මේ සම්මා දිට්ඨිය, දිට්ඨි සම්පන්න බවත් එක්ක. ඒ සඳහා පින්නතුනි අපි ප්‍රධාන වශයෙන්ම සීලයක පිළිထලා අපේ හිත නිතර කුසලයක යොමු කරගෙන ඉන්නට ඕන. ඒ සඳහා විශේෂයෙන්ම අපට එකාතකින් ඡාග සම්පදාව, සද්ධා සම්පදා, ඒ වගේම සීල සම්පදා. සද්ධා, සීල, ඡාග කියන මෙන්න මේ සම්පatti තුන, ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ඡාග සම්පත්තිය කියන මෙන්න මේ කරුණ තුර උපරිම ලෙස අපේ ජීවිතය තුළ පුහුණු කර ගන්නට ඕන. ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ප්‍රසාදය, උන්වහන්සේගේ අවබෝධය ගැන තියෙන පැහැදිලි ප්‍රසාදය අපට තියෙනට ඕන. ධර්මය ගැන, ධර්මයේ ස්වකාතයි, ඒක මේ ජීවිතෙම විපාක ලැබෙනවා, ඉක්මනින්ම ප්‍රතිඵල ලබන්න පුළුවන් දෙයක් කියන විශ්වාසනීයත්වය තියෙනට ඕන. ඒ වගේම අපි සරණ ගියපෝ ආර්ය මහා සංඝරත්නය, උන්වහන්සේලා දුක නිදහසට පිරිසක්, දුක නිදහසීමේ මාර්ගයේ යෙදෙලින්න පිරිසක් කියන විශ්වාසය අපේ ළඟ තියෙනට ඕන. මෙන්න මේත් එක අපේ ජීවිතයේ දිනකට වැඩිපුර මේ ශ්‍රද්ධාව විශ්මතු වෙලා තියෙනවා. මේක ඉන්ද්‍රිය ධර්මයක් විදිහට, මේක බල ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඡාග සම්පදාව නිතර අත්හැරීම පුරුදු කරන්න ඕනේ පින්නතුනි. බොහෝ විට අපි දන් දීම ගැන තමයි කියන්නේ. නමුත් පින්නතුනි දන් දීමම නෙවෙයි මෙතන කියවෙන්නේ. තමන් සන්තකව තියෙන දේ ඕනම වෙලාවක අත්හැරලා යන්න පුළුවන් මානසිකත්වයක ඉන්නට ඕන. ඇතැම් විට අපි ජීවිතේ හුඟක් දන් දීලා තියෙනවා. ලොකෝ පින්කම් කළා තියෙනවා. හැබැයි ජීවිතේ දැනට තමන්ට තියෙන සම්පත් ටික අත්හැරලා යන වෙලාවේ හිත හදාගෙන අපි සූදානම් නැහැ. මේක හොඳට තේරුම් ගත යුතු කාරණයක් වෙනතනි. මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන හුඟ දෙනෙ දුගතිගාමී වෙන්නේ මෙන්න මේ දැඩි ලෝභයේ තමන්ගෙම සම්පත් වල තියෙන ආසාව නිසා බොහෝ දිනක් പ്രേත ලෝකෙ ඉපදෙනවා. ඒ නිසා මෙහෙම නොවන්නට නිතර නිතරම තමන්ට තියෙන සම්පත් ටික ඕනම වෙලාවක අත්හැරෙන බව කල්පනා කරලා තියන්න. තමන්ගේ ධනිය අනිත්‍යයටම දන් දෙන්න අවශ්‍ය නැහැ. පන්සලටම දෙන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. අඩුම වශයෙන් තමන්ගේ දරුවන්ට ඒ ටික නිදාසෙ අත්හැර යන්න පුළුවන්. තමන් දැනට ඉතාම කැමති ආදරය කරන තමන්ගේ ඥාතීන්ට ඒ ටික නිදාසෙ අත්හැරලා කුරුල්ලෙක් වගේ පියාසර කරලා යන්නට පුළුවන් ඉදියේ මනසක් තමන් හැකිතාක් ඉක්මනින් සකස් කරගන්න. මේක තමයි තමන්ට තියෙන ලොකුම රැකවරණය. ඒ බඩු භාණ්ඩ වලට දේපළ වලට ඉඩකඩම් වලට අපි ආසහ කරොතින් අපි පහළ රැඳෙන්න පිනොතින අපට ආධ්‍යාත්මික වශයෙන් ඉහළ ගමනක් යන්නේ නැහැ. අනේ නිසා මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න ඡාග සම්පදාව ගැන අත්‍යරිම කියන කාරණය. ඒ වගේම සීල සම්පාදා. සීල සම්පත්තිය. සීල සම්පදාව. පංච සීලය ගැන පිනොතින වඩා වඩාත් අවධානය යොමු කරන්න. මේ පිනොතුන් බොහෝ දෙනෙක් පංච සීල රකින්න අය. ඔබ වගේම ඔබ ළඟ ඇසුරු කරන අනිත්‍යයට මේ පංචශීල රැකීමේ ආනිසංශ කියලා දෙන්න. මේ කරුණ පහ පින්නතුනි කෙනෙක් ආරක්ෂා කරනවා නම් ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම, කාම මිත්‍යාචාරය, බොරු කීම සහ මද්ද්‍රව්‍ය භාවිතය කියන මෙන්න මේ කරුණ පහෙන් කෙනෙක් වළක්වා ගන්න පුළුවන් නම් කෙනෙක් වැළකීලා ඉන්නවා නම් අපට ඒ කෙනා ගැන පින්නතුනි ලොකු ආදරයක්, ගෞරවයක්, විශ්වාසයක් ඇති වෙනවා. ඔබ මේ කරුණ පහ රකින්නවා නම් ඔබ ගැනත් ඔබේ ළඟම ඉන්න ඥාතීන් වා ගරු කරනවා, ආදරය කරනවා. ඔබේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, භාර්යාව, අම්මා තාත්තා, දරුවන් මේ හැම දෙනාම ඔබ මේ පංචශීලයේ 100% ආරක්ෂා කරන කෙනෙක් බව දන්නවා නම් පිනතුනි. ඔබ වෙනුවෙන් ඒ අගේ අත් දෙක එකතු වෙනවා. ඔබේ දෙපාළල වඳින හිතෙන වේයට ඔබ ඇසුරු කරන අයට හැම කෙනාටම ඔබ ගැන පුදුම විදියේ ගෞරවයක් ආදරයක් ඇති වෙනවා. මේ ගැන පින්නතුනි නිතර නිතරම හිතන මේක. අපි පංචශීල සමාදන් වුණාට මේකේ තියෙන වටිනාකම තේරුම් ගන්නවා අඩුයි. ඒ වගේම තමා මේ ආරක්ෂා කරන කරුණ පහ ගැන නිතර හිතන්නට ඕන. එතනන් හැමදාම උදෑසන අවදිච්ච මොහොතෙම මම මේ කරුණ පහ ආරක්ෂා කරන කෙනෙක්. ඒ වගේම රාත්‍රියේ නිින්දට යනකොට අද ජීවිතේ මගේ මේ කාරණා පහ මම ආරක්ෂා කරා කියන හැඟීම ඇති කරගන්න. ඒ තුනේ තමන්ටම තමන්ගෙන ලොකු සතුටක් ඇති වෙනවා. බොහෝ විට පින්නතුනි අපට අපි ගැන කලකිරීමක් ඇතිවන්නේ වෙනත් අය ගැන නෙවෙයි. අපිම කරන දේවල් වලින් තමයි අපට අපි ගැන කනගාටුවක්, සන්තාපයක් පසුතැවිලි හටගන්නේ. නමුත් කිසියම් කෙනෙකුට පුළුවන් නම් මේ පංචශීලයේ නිත්‍ය සීලෙ විදියට අඛණ්ඩව ආරක්ෂා කරන්න. ඒක නඩ බාහිර කෙනාගෙන් ප්‍රසාදයක් ප්‍රශංසාවක් නැති වුණත් අගය කිරීමක් නැති වුණත් තමන්ටම තමන් ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා පිනතුනි. සිල්වන්තකම ගැන නැවත නැවතත් සැලකිලිමත් වෙන්න පංචශීලයේ පිනතුනි අපට තියෙන ලොකු රැකවරණයක්. අපට තියෙන සෞඛ්‍ය රක්ෂණයට වඩා, හෙල්ත් ඉන්ෂුරන්ස් එකට වඩා, අපට තියෙන ජීවිත රක්ෂණයට වඩා, ලයිෆ් ඉන්ෂුරන්ස් එකට වඩා පින්නතුනි මේ පංචශීලයෙන් ලැබෙන රැකවරණය අපට හුඟක් වටිනවා. මේ රැකවරණය මෙලොවට විතරක් නෙවෙයි අපේ සසර ගමනේදී කිසිදාක අපහාගත නොවන විදියට අපට ලොකු ආරක්ෂාවක්, රැකවරණයක් ලබා දීලා තියෙනවා මෙන්න මේ පංචශීලයෙන්. එතකොට මේ ditthi සම්පදාව තුළින් පින්නතුනි අපට ලබා දෙන මෙන්න මේ අවබෝධය. ශ්‍රද්ධාව, සීලය සහ ත්‍යාගවන්ත භාවය. ඊළඟට තවත් ඉහළට ගියාට පස්සේ ප්‍රඥා සම්පතිය ලබා දෙනවා. ප්‍රඥාවේ ගැඹුරම තැන එක පැත්තකින් කර්මය පිළිබඳ අවබෝධය. අපේ මනස මුල්ලලා කයින් වචනයෙන් සිතින් කරන දේවල් වලට අපේ සිතේ ස්වභාවයට අනුව විපාක ලැබෙනවා, ආනිසංස ලැබෙනවා කියන කාරණය. හිත අපිරිසිදු යමක් කළොත් කයින් වචනයෙන් සිතින් අපට දුක් විපාක ලැබෙනවා. හිත පිරිසුදු යමක් කළොත් අපට ලැබෙන්නේ සැප විපාක. මෙන්න මේ ගැන අවබෝධයක් විශ්වාසයක් ඇති කරගන්න. එනිසා තමන් නිතරම බලන්න තමන්ගේ හිත ලෝභයෙන්, ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන් අපිරිසුදු වෙලාද තියෙන්නේ, නැත්නම් පරිත්‍යාග සීලයෙන්, මෛත්‍රියෙන්, මුදිතා ගුණයෙන් පිරිසුදු වෙලාද තියෙන්නේ කියලා නිතර නිතරම තමන් ගැන බලන්න. මෙන්න මේ හිතේ පිරිසුදු බව ඇති කරගන්න පිණිසුනි මෛත්‍රී භාවනාව අතිශයින්ම වැදගත් වෙනවා. මෛත්‍රිය දිනුවෙන්න ලෝභය අඩු වෙනවා, ද්වේෂය අඩු වෙනවා, ඊර්ෂ්‍යාව අඩු වෙනවා, මාන්‍ය අඩු වෙනවා, පසුතැවිලි අඩු වෙනවා, බොහෝ අකුසල විතරක දුරු කරගන්නට මෛත්‍රිය උපකාරී වෙනවා. අනේ නිසා තමයි භාගතුන් වහන්සේ මෙත්තා චේතෝ විමුක්ති වැනි සූත්‍රවලදී ඉතාම පැහැදිලිව දේශනා කරනවා ලෞකික ජීවිතයේහි ඉහළම කුසලය විදියට මෛත්‍රී චේතෝ විමුක්තිය. මෙත්තා චේතෝ විමුක්තිය. සීල සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන හැඟීම දිනු කරන්න. ඒ දිනු කරන අනිත්‍ය ගැන පුදුම විදියෙ හිතේ මෘදු බවක් ඇති වෙනවා. මේ ඔක්කොම සත්‍යයන් සසර ගමනේදී මගේම දරුවන් එච්චයි නේද කියන ඇසක් තමන්ට හට ගන්නවා. සිතුවිල්ලක් හට ගන්නවා. කර්මිත සූත්‍රයේ තියෙන විදියට අම්මා කෙනෙක් තම දරුවාට දක්වන සෙනෙහස වැනි සෙනෙහසකින් හැම දෙනෙක් කෙරෙහිම බලන්න පුළුවන් මනසක් සකස් වෙනවා. ඔබ මෙතෙන්ට ආව කියන්නේ ඔබේ හිතේ හුඟක් අකුසල දහම් ඔබ ඉක්මවල තියෙන. ඔබ එතෙන්දි තමයි අර නිවනට සුදුසෙක් බවට පත් වෙන්නේ. ආධ්‍යාත්මික ගමන් මඟ දැවැන්තසේ ඉදිරි පියවරක් තියනට ඔබ සුදුසෙද්ද කියලා ඔබටම ඔබ ගැන බලන්න පුළුවන් නිර්ණායකය මෙනුම් දණ්ඩ මෙෂර්මන්ට් එක තමයි කුමක්ද? කෙනෙක් දකිනකොටම ඔබේම අම්මා, ඔබේම තාත්තා, ඔබේම සහෝදරයා, සහෝදරිය, දරුවාසේ බලන්නට හුරු වෙන්න. මේ ගැන පින්නතුනි විශේෂ අවධානයක් යොමු කරන්න. ඔබේ කායික නිරෝගී භාවයට වඩා කෙනෙක් ධර්මය දන්න කෙනෙක් ඔබ ගැන බලන්නේ ඔබ කොච්චර මානසිකව නිරෝගී කෙනෙක්ද කියලා. ඔබ ලෙඩක් හැදිලෙක් තැන්වල ඉන්න පුළුවන්. එහෙම හිටියත් ඔබ මානසික හුඟක් නිරෝගී කෙනෙක් නම් ඔබට බොහෝ දෙනෙක් ගරු කරනවා, ආදරය කරනවා, සලකනවා. හැබැයි ඔබ ඉක්මනටම කේන්ති යන කෙනෙක් නම්, ඊර්ෂ්‍යා සාගත කෙනෙක් නම්, ඔබ දැඩි ලෝභෙන් ඉන කෙනෙක් නම්, ඔබ කොච්චර ලස්සනට හිටියත්, ඔබ කොච්චර නිරෝගීව හිටියත්, ඔබට කොච්චර ධනය තිබුණත්, ඔබට කොයිතරම් උගත්කම් තිබුණත්, සමාජයේ ඉහළ තලයක හිටියත්, බාහිර කෙනෙක් තියා ඔබේ ළඟ වෙන්නේ ඥාතින්වත් ඔබට ඇත්තටම ආදරය කරන්නේ නැහැ පින්නතුනි. අනිත්‍යයේ ආදරය දිනා ගන්න කැමති නම්, අනිත්‍යයේ සෙනෙහස ගෞරවය දිනා ගන්න කැමති නම්, ඔබ අනිත්‍යය ළඟදි පෙන්වන්න ඔබ මානසිකව නිරෝගී කෙනෙක් කියලා. ඔබ බොහෝ විට උත්සාහ කරන්නේ ඔබට හුඟක් අධ්‍යාපන සුසුකම් තියෙන කෙනෙක්, ඔබ සමාජයේ ඉහළ රැකියාවක් කරන කෙනෙක්, ඔබේ නිවස, ඔබේ ගෙදර, ඔබේ වාහනය හුඟක් වටින දෙයක්. ඒ වගේම ඔබේ ශරීරය හුඟක් ලස්සන ශරීරයක්. ඔබ තාම තරුණ විදියට පේන කෙනෙක් කියලා පෙන්වන්න තමයි ඔබ නිතර උත්සාහ කරන්නේ. නමුත් පින්නතුනි ඊට වඩා වටින්නේ ඔබ මානසිකව නිරෝගී කෙනෙක් කියලා පුළුවන් නම් පෙන්වන්න. ඔබ පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න වෙනත් කෙනෙකුට පුළුවන් කමක් නැහැ ඔබව කේන්ති ගස්සන්න. වෙනත් කෙනෙකුගේ රූපයකට පුළුවන් කමක් නැහැ ඔබට රාගයක් ඇති කරවන්න. වෙනත් කෙනෙකුගේ දියණුවට පුළුවන් කමක් නැහැ ඔබට ඊර්ෂ්‍යාවක් ඇති කරවන්න. මෙන්න මේ සිතුවිල්ල, මෙන්න මේ හැකියාව ඔබට තියෙනවා නම් තමයි මෙතනින් තමයි ඔබේ දක්ෂතාවය උරගා බලන්නේ. සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා, ආතුරේසු මනුස්සේසු විහෙරාම අනාතුරා කියන්නේ මේකයි. ලෝකයේ බොහෝ දෙනෙක් මානසික රෝගීව ඉන්නේ. රාගය, ද්වේෂය, මාන්නය, දැඩි ලෝභය, මේ වගේ අකුසල විතරක වලින් බොහෝ දෙනෙක් රෝගීව ඉන්න පිනතුනි. මානසික ප්‍රතිකාර නොකරත් මානසික රෝහලකට නොගියත් ඒ බොහෝ දෙනෙක් රෝගීව ඉන්නේ. අන්නේ මානසික රෝගී අය ඉන්න ලෝකයේ තුල ඔබ දක්ෂයෙක් කියලා කියන්නේ ඔබ මානසිකව නිරෝගී කෙනෙක් වශයෙන් කාලය ගත කරන. ධර්මයෙන් ලබා දෙන ශක්තිය මේකයි. පින්නතුනි මේ ගැන ඔබ නැවත නැවතත් හිතන්න. කෙනෙක් ඇහුවොත් ඔබේකට කීඳි ගියාද කියලා ඔබට කියන්න පුළුවන් වෙන්න ඕන නෑ. ඔබට පුළුවන් කමක් නෑ. ඒකට පුළුවන් කමක් නෑ මාව කීඳි ගස්සන්න. මං එහෙම කීඳි ගන්න කෙනෙක් නෙවෙයි. මං එහෙම ඊර්ෂ්‍යා කරන කෙනෙක් නෙවෙයි. මම ලෝභ වෙන කෙනෙක් නෙවෙයි කියලා ඔබට ඔබ ගැන ඔබේ හිත ගැන විශ්වාසනීයත්වයක් අභිමානයක් තියෙනට ඕන. මෙන්න මේක තමයි ධර්මයෙන් ඔබට ලබා දෙන කුසලතාවය. ඔබ දැන් ඔතන වාඩි වෙලා ඉන්නවා. ඔබ ඇතැමිට උදේම ඇවිල්ලා හොඳ මාසනයක් වාඩි වෙලා ඉන්නේ නේද? ඔබ එළියට ගිහිපු වෙලාවක වෙන කෙනෙක් කියලා යාසනෙන් වාඩි වෙනවා. ඔබේම කොට්ටෙ උඩින් වාඩි වෙනවා. පුටුවෙන් වාඩි වෙනවා. ඔබට කොයි වගේ හැඟීමක් දෙන්නේ? ඔබ බලන්නේ වෙල යන්නේ යාට ආසනේ දිර ඔබට වෙන තැනකින් බිම හරි වෙන පඩියක හරි වාඩි වෙන්න පුළුවන් නම් මෙන්න මේක තමයි පින්නතුණි ඔබ මේ අහන ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා කියලා කියන්නේ. ඔබේ ආසනේ කවුරු හරි ගත්ත මොහොතක ඔබේ හිතේ කේන්තියක් යනවා නම් ඔබ ඇත්තටම මේ ධම ජීවිතයට ඇවිල්ලා නැහැ. මෙතනින් තමයි පින්නතුණි මේ ජීවිතය ආරම්භ කරන්න ඕන. අපි බොහෝ විට ගැඹුරු ධර්ම කාරණා අහනවා, පුහුණු කරන උත්සාහ කරනවා. නමුත් අර ප්‍රාථමික මට්ටමේ තියෙන යටිතල පහසුකම් ටික, ආධ්‍යාත්මික ලෝකයේ යටිතල පහසුකම් ටික අප බොහෝ දෙනාගේ ජීවිතවලට ලැබිලා නැහැ පින්නතුනි. ඒ ලැබිලා නැති ඇයි? ඒ ලැබිලා නැති අර මෛත්‍රිය අපේ හදවතේ දිනු වෙලා නැහැ. ඒ නිසා වෙනත් කෙනෙකුගේ පහසුවකදී, දිනුවකදී, සාර්ථකත්වයේදී හදවතින් සතුට වෙන්න පුළුවන් ඉදී සිතා කැටි කරගන්න. මෙන්න මේක තමයි එක අතකින් තමන් මානසිකව නිරෝගී ඉන්න බව ලෝකෙට පෙන්වන ක්‍රමය. අනිත් අතින් තමන් මේ ජීවිතය අත්හරිනකොටම තමන් සුගතියට යන්නට සූදානම් ඉන්න බව පෙන්වන ප්‍රධානතම සාධකය. මේක තමයි තමන්ට ඇත්තටම තමන්ටම සතුට ලබා ගන්න ක්‍රමයකට තමන් ඇවිදින් තියෙනවා කියන එක බලන කාරණය. පින්නතුනි සැබෑ සතුටක් නම් ඒ සතුට බාහිර දෙයක් මත යැපෙන සතුටක් වෙන්නට බෑ. ඔබ බලන්න ඔබ අද ජීවිතේ වැඩිපුරම සතුට වෙන්නේ කුමක් ගැන හිතලද කියලා. ඔබ අද දවසේ කාරණා 10ක් කියලා බලන්න වැඩිපුරම ජීවිතයේ සතුට වෙන්නේ කුමක් සඳහාද? ඔබේ ගෙදර ගැනද? ඉඩම ගැනද? බැංකු පොතේ තියෙන සල්ලි ගැනද? දරුවගේ අධ්‍යාපන සුදුසුකම්ද? ඔබේ රැකියාවද? ඔබේ රූප සම්පත්තියද? ඔබේ තියෙන රත්තරන් බඩු ටිකද? ඔබේ ඇඳුම් ටිකද? මෙන්න මේ ටික බලන්න දැනට වැඩිපුරම සතුට වෙන්නේ කුමක් සඳහාද කියලා. පින්නතුනේ ඔබ අද වැඩිපුර සතුට වෙන්නේ මේ දේවල් නම් ඔබ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔබේ ජීවිතයේ දුකිනුයි අවසන් වෙන්නේ. ඇයි අර බාහිර දේවල් ඔබ කැමති විදිහට තියෙන්නේ ඒවා වෙනස් වෙනවා. ඔබේ නැද්දක පියවෙන එක සුළු මොහොතෙන් ඔබට ඒ සියලක්ම අත්හරින සිද්ධ වෙනවා. අන්න ඒ දේ පරිහරණය කරන ගමන් ඔබ දක්ෂ වෙන්න බාහිර කෙනෙක්ගේ මත පාලනය නොවෙන බාහිර කෙනෙකුට වෙනස් කරන්න බැරි සතුටක් තමන් තුළම තමන් ආධ්‍යාත්මික වශයෙන් දිනු කරගන්න. අන්න ඒ සඳහා ශ්‍රද්ධා ප්‍රතිලාභේ වැදගත් වෙනවා. බුදුදම සංඝ කියන තෙරුවන කිරිය තමන්ගේ හදවතේ ශ්‍රද්ධාව උපරිම තැනක තියාගන්න. ඒ වගේම ත්‍යාග සම්පත්තිය තමන්ට යමක් අත්හරින්න පුළුවන් කියන විශ්වාසනීයත්වයේ තම අත්හැරපු දේවල් ගැන ඉහළම සතුට නිතරම හිතේ තියාගන්න. ඒ වගේම තමන් රකින්න සීලය කායික වාචික සංවරය ගැන උපරිම ලෙස තමන්ගේ අවබෝධය විශ්වාසය තියාගන්න. අන්න එහෙනම් තමන් බාහිර ලෝකෙන් ටිකෙන් ටික මිදෙන මගක ඉන්න කෙනෙක් කියලා තමන්ටම සතුට වෙන්න පුළුවන්. මේක එක්තරා මට්ටමක දිනුවක් පිනතුනි. ඒ වගේම තවත් ගැඹුරට ගියාට පස්සේ මේ දිට්ඨි සම්පන්න භවයෙන් අපට ලැබෙනවා ගැඹුරම අවබෝධයක්. ඒ තමයි සැබෑ ලෙසම අපේ ජීවිතයට මේ මොහොතේ මොකද වෙන්නේ කියන කාරණේ. අපේ සමස්ත ජීවිතය කියන්නේ ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇහිම, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, ශරීරයෙන් පහස, මනසට අරමුණු. මෙන්න මේ ඉන්ද්‍රිය හය මත තමයි අපේ සමස්ත ජීවිතේම අපි යම්තාක් අත්දැකීමක් ලබනවා නම්, තමන්ට දෙයක් තියෙනවා කියලා හිතනවා නම්, නැති වුණා කියලා හිතනවා නම්, හොඳයි කියලා හිතනවා නම්, නරකයි කියලා හිතනවා නම්, කුමන හෝ දෙයක් තමන්ගේ ජීවිතයේ මේ මොහොතේ අත්විඳිනවා නම්, ඒ හැම දෙයකම පදනම මේ ඇස කන ආදී ආයතන හයත්, ඒ ආයතන වලට ලක්වන රූප ශබ්ද ආදී අරමුණුත් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. එයින් බැහැර දෙයක් යම්කිසි කෙනෙක් ජීවිතේ පනවනා නම් එහෙම දෙයක් ලෝකේ නෑ පිනොත්නේ. ඒක වචන මාත්‍රයක් විතරයි. මේයින් බැහැර කිසිම දෙයක් අපේ ජීවිතේ නෑ. එහෙනම් මෙන්න මේ ලබන අත්දැකීමේ යථා ස්වභාවය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඔස්සේ අපි ජීවිත අවබෝධයක් ලබන්නට ඕන. මේක තමයි දිට්ඨි සම්පන්න භවයේ ඉහළම අවස්ථාව. මේකට කියන්නේ පඤ්ඤා සම්පatti කියලා, නැත්නම් දිට්ඨි සම්පදා කියලා. එහෙනම් පින්නොතින මොකද්ද මේ පඤ්ඤා සම්පatti කියන්නේ? ඇසට රූපයක් දකිනකොට තමන්ගේ මනසේ ස්වභාවයට අනුව මේ මොහොතේ නිර්මාණය කළ දෙන ඇස කන ආදී ආයතන වලට සාපේක්ෂව තමයි අපට රූප ශබ්ද ආදී පිළිබඳ අවබෝධයක් එන්නේ. රූප ශබ්ද ආදී තීරණය වන්නේ ඒ රූප ශබ්ද ආදී ප්‍රමාණයට නෙවෙයි, ඒව ග්‍රහණය කරගන්න තමන්ගේ ආයතන කොයිතරම් ශක්තිමත්ද කියන කාරණය මත. ඒ ඇස කන ආදී ආයතන තීරණය වන්නේ තමන්ගේ මේ වෙලාවේ මානසිකත්වය, තමන්ගේ අවිද්‍යාව, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී මෙන්න මේ අභ්‍යන්තර චේතනාවල ප්‍රතිඵල විදිහට තමයි ඇස කන ආදී මේ ආයතන නිර්මාණය කළ දෙන්නේ. ඒක හැම මොහොතකම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙමින් මේ ආයතන යලි යලිත් නිර්මාණය කළ දෙනවා. අන්නේ ආයතනට සාපේක්ෂව තමයි බාහිර රූප ආදී තීරණය කෙරෙන්නේ. බාහිර ලෝකයේහි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප වල ඒක රාශි වීමක් තියෙනවා. එහෙම දෙයක් නැහැ කියලා කියන්නේ නැහැ. හැබැයි ඒ දේ ඒක රාශි වෙලා තමන්ගේ ලෝකෙට එන්නේ තමන්ගේ ඇස ආදී ආයතන වල ශක්තිය අනුව. ඒ ඇස ආදී ආයතන වල ශක්තිය තීරණය කරන්නේ තමන්ගේ මානසිකත්වයේ ස්වභාවය අනුව. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. ඒක සාමාන්‍ය කෙනෙකුටවත් තේරුම් ගන්න පුළුවන්, විද්‍යාඥයෙකුටවත් ඒක තේරුම් ගන්න පුළුවන් කිසියම් ප්‍රමාණයකින්. නමුත් විද්‍යාඥයෙකුටවත් වෙනත් කිසිම ආගමික නායකයෙකුටවත් බුදුදහම නොහාපු කිසිම කෙනෙකුටවත් හිතාගන්න බැරි කාරණයක් ලෝකේ තියෙනවා. ඒ මොකද්ද? ඒක තමයි බුදුහාඳුරෝ පළවෙනි ධර්ම දේශනාවෙම ධම්මචක්කපවත්තන සූත්‍රයේදීම දේශනා කරේ විශේෂ වචනකින්. පොබ්බේ අනනුස්සතියසු ධම්මේසු චක්ඛුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී ආදී වශයෙන්. පොබ්බේ අනනුස්සතියසු ධම්මේසු කියලා මට පෙර නොයසු විරු ධම්මයක් පහළ වුණා. ඒක බුදුහාමරට විතරක් නෙවෙයි, ලෝකෙ කිසිම කෙනෙකුට හීනකින්වත් සාමාන්‍ය මානසිකත්වයෙන් හිතාගන්න බැරි දෙයක්. ඒ මොකද්ද? ඇහැට රූපයක් පෙනිලා පතිත වෙලා අපි ඒක තීරුම් ගන්නකොට ඒකේ මුල් අවස්ථාව නිරුද්ධ වෙලා අපි ඒක නිතරම තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණයෙන්. ඇහැට රූපයේ පතිත වීමක් වෙනවා, චක්කු විඤ්ඤාණය පහළ වෙනවා, චක්කු සංපස්සේ හට ගන්නවා. හැබැයි ඒක තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණයෙන්. සබ්බේ ධම්මා මනෝවිඤ්ඤාණ ධාතුය විඤ්ඤය. මේ චක්කු විඤ්ඤාණයෙන්වත්, සෝත විඤ්ඤාණයෙන්වත්, ගහන විඤ්ඤාණයෙන්වත්, ජීවහා විඤ්ඤාණයෙන්වත්, කාය විඥාණයෙන්වත් කියන මේ පංච විඥාණයෙන් පිනතුනි කිසිම දෙයක් සපුරා පිළිසිඳ දැනගන්න බෑ. ඒකෙදි මුලදී ලෙන්නේ චක්කු විඥාන ආදී මුල් විඥානවලදී වන්නේ වර්ණ රූප, ශබ්ද රූප ආදී මේ උපේක්ෂා සාගත මට්ටමේ ප්‍රාථමික අවබෝධයක් විතරයි ලැබෙන්නේ. ඒක ලැබුණට පස්සේ ඒක නිතරම තේරුම් ගන්නේ ඒක නිරුද්ධ වුණාට පස්සේ. අපි ඒක නිතරම තේරුම් ගන්නේ මනෝ විඥාණය. මෙන්න මෙතෙන්ට තමයි පින්නතුනේ ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ මේකයි. ඔබ ශ්‍රද්ධාව කියලා සැබෑ ලෙසම විශ්වාසනීයත්වයක් ඇති කරගන්න ඕනේ බුදුහාඳුරගේ මෙන්න මේ අවබෝධයට. වැරදියක් තබා පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ 이르දි බල, අවිඥා, ෂඩසාධාරණ ඥාන ගැනවත් නෙවෙයි අපි ගැඹුරින් අවබෝධ කරගන්නට ඕනේ, විශ්වාස කරන්නට ඕනේ. අප විශ්වාස කරන්න ඕනේ මෙන්න මේ කාරණය. ඇහැට රූපයක් පෙනිලා ඒක තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මනෝවිඥාණය කියන කතාව. ඒ විතරක් නෙවෙයි, ඒ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී ඒකට පාදක වෙච්ච ඇස, රූපය, චක්කු විඥානේ, චක්කු සම්පස්සය, රූප සංඥාව, රූප සංචේතන, මේ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච මොහොතකයි, නැත්තම් මුල් අවස්ථාවේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච මොහොතකයි තමන් මේ නැවත නව කර්ම විදියට තේරුම් ගන්නේ කියන අවබෝධයටපත් වීම. පින්නොතනේ මෙතෙන්ට තමයි අපේ අවබෝධය සම්පූර්ණව පවත්වාගත යුතු ස්ථානය. ඒ නිසා බලන්න, අප මේක තේරුම් නොගෙන හිටියොත් මොකද වෙන්නේ? ඇහැට රූපයක් පේනකොටම අපි බාහිර රූපයට මේක තේරුම් ගන්න කියලා හිතුවොතින් අපි බාහිර රූපය තුල මුලා වෙනවා. බාහිර රූපයට පුළුවන් අපව පාලනය කරන්න. බාහිර රූපය මතයි අපේ සැප දුක තීරණය කෙරෙන්නේ. ඇහැට රූපයක් දකිනකොටම අපි දැක්කොතින් මේක නිරුද්ධච රූපයක් මනෝවිඤ්ඤාණයෙන් දකින්න කියලා තමන්ට ඉක්මනින්ම පුළුවන්කම තියෙනවා අර බාහිර ලෝකයෙන් නැත්තම් දුකෙන් නිදහස් වෙන්න. එනිසා තමන් නිතර නිතරම කල්පනා කරන්න, ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නැත්නම් මනසට කිසියම් දෙයක් අරමුණු වෙනකොට ඒ රූපයත් එක්කයි ඔබ ඒක තේරුම් ගන්නේ. ඒ රූපය තුළ ඇති දෙයක් විදිහට ඔබ අරගෙන දෙන්නේ. එහෙනම් අරගෙන නම් ඉන්නේ මතක තියාගන්න, අපි ඉන්නේ කොහෙද? සංසාර චක්‍රයේහි. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං කියලා ගිහෙල්ලා ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව කියන මෙන්න මේ දුක්ඛ සමුදය සත්‍ය තුල අපි ඉන්නේ. අන්න එහෙම ඉන්න ලෝකෙට තමයි බුදුහාමර දුක්ඛ නිරෝධ සත්‍ය පැනෙව්වේ. එහෙනම් මොකද්ද? ඒ තමයි ඇහැට රූපයක් පේනකොටම දැක්ස වෙන්න මේක නිරුද්ධච රූපයක් මනෝවිඥාණයෙන් දකින්නේ. ඒ දකින මනෝවිඥාණයත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. අහොත්වා සම්බුතං හොත්වාන භවිසති, පෙරණතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුදෙනවා කියලා තත්ත තත්ත විපස්සති, ඒ මොහොතේම විපස්සනා කරන්න ඕන. මෙන්න මේ අවබෝධය හිටියොත් මොකද්ද වෙන්නේ? අවිජ්ජායත් වේ වාසයේ සිවිරාග නිරෝධා, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා, විඥාන නිරෝධෝ කියලා ගිහිල්ලා ජාති නිරෝධා, ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා නිරුද්ධන්ති කියන මට්ටමට මේ සංසාර චක්‍රයෙන් අපට නිදහස් වෙන්න පුළුවන් කියන මෙන්න මේ දැක්ම, මේකට තමයි දික්ටි සම්පදාව කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබෙන්න කලින් කල්යාණ මිත්‍රාශ්‍රය තුලින් අපට ලැබෙන අර ඉර එන්න කලින් ලැබෙන අරුණෝදය වගේ අපේ ජීවිතය තුළට මුලින්ම ලැබෙන මෙන්න මේ දික්ටි සම්පන්න බව, මේකට කියනවා සුතමේ ඥානය කියලා. මෙන්න මේ සුතමේ ඥානය ගැන අපි විශ්වාසයක් තියනට ඕනේ. මෙතෙන්ට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ මේකයි. මේක පින්නතුනේ නිතර නිතරම හිතන්නට ඕන චින්තාමය ප්‍රඥා විදියට. ඇත්තටම අපේ ජීවිතේ සිද්ධවන්නේ මේකයි කියන එක ගැන නැවත නැවතත් අපි හිතන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, සමත විපස්සනා භාවනා කරමින් භාවනාමය ප්‍රඥා විදියට මේක තවදුරටත් අහවුරු කරගන්න, ස්ථාවර කරගන්න අපේ සමස්ත ජීවිතෙම කැප කරන්නට ඕන. අන්නේ කැප කරන වැඩ පිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. පින්නතුනේ මෙන්න මේ සම්මා දිට්ඨිය, දිට්ටි සම්පන්න බව තමන්ගේ ජීවිතයට ලැබුණා නම්, ඒක හරියට තේරුම් ගත්ත නම්, ඒ ගැන දැඩි විශ්වාසයක් ඇති කරගත්ත නම්, ඒ ඇති කරගත්ත මොහොතේම තමන් ඉදිරියේහි රතු කාපට් එකක්, රතු පලසක් දිග ඇරෙනවා. මොකද රතු පලස? තමන්ගේ ජීවිතයට බ්‍රහ්ම ඥානයක්, ඉතාම අලංකාර කරපු යානයක් ලැබුණා වගේ ඒ මොකද යානය? ඒ මොකද රතු පලස? ඒ තමයි ආර්යසමගික මාර්ගය. තබන හැම පියවරක් පාසාම, ඇයි පිය ගන්න හැම මොහොතකම, ගන්න හෙරන හැම හුස්ම රැල්ලක් පාසාම තමන්ගේ ජීවිතයේ සතුට කියන්නේ ජීවිතයට හරියට සුවඳවත් මල් පිපිලා තමන්ව පිළිගන්න ඉන්න වගේ තමන් වචනයක් කතා කරා නම් ඒක සම්මා වාචාව. තමන් රැකියාවක් කරනවා නම් ඒක සම්මා ආජීවය. තමන්ගේ සතිමත් බවක් ඇති වෙනවා නම් ඒක සම්මා සතිය. සිතේ එකඟ බවක් ඇති වෙනවා නම් ඒක සම්මා සමාධිය. කිසියම් උත්සාහයක් කරනවා නම් ඒක සම්මා වායාමය. කිසියම් සිතුවිල්ලක් සංකල්පනාවක් ඇති කරගන්නවා නම් ඒක සම්මා සංකප්පය. කායිකව යමක් කරනවා නම් ඒක සම්මා කම්මන්තය. පින්නතුනි, අපට එදාට මේ ආරස්මික මාර්ගය තමයි අපේ ජීවිතයේ වටිනාම දේ. අද ඔබට ජීවිතයේ ලොකු ධනයක් තියනවා නම්, ඔබට ලස්සන දරුවෙක් හොඳට ඉගෙනගත්තු දරුවෙක් ඉන්නවා නම්, අද ඔබට වැඩිපුරම හිතෙන්නේ දරුවා ගැන, ඔබේ ධනය ගැන, නැත්නම් ඔබේ රූපය ගැන. රූපේ ලස්සන කාලේ වැඩිපුරම හිතෙන්නේ රූපය ගැන. කණ්ණාඩියක් වැකියෙන්ම දාගෙන ඉන්නේ නේද? නිතර නිතරම බලන රූපය ගැන. කොණ්ඩෙහෙම බලනවා. එතකොට අපට එදාට ඉහෙළම සතුටාන්නේ දේ. නමුත් පින්නතුනේ මේ ධර්මයේ තේරුම් ගත්ත දවසට අර දේ ගැන සතුට අඩු වෙන්නේ නැහැ, බය වෙන්න එපා. නමුත් ඒ හැම දෙයකටම වඩා ඉහෙළම තැනක ඔබට සතුට තියෙන්නේ මොකද්ද? මෙන්න මේ තමා දුකෙන් ඉන්නවාද? දුක යන මාර්ගයක මිච්ඡා මාර්ගයේ දින්නේ නැත්නම් දුක නිදහස් වෙන සම්මා දිට්ඨිය ඇතුළු මේ ආරස්ඨික මාර්ගයේ දින්නේ කියන අවබෝධය තුළින් තමන්ගේ හැම කාර්යයක්ම මේ ආරස්ඨික මාර්ගයට අනුව සකස් කරගන්නවා. තමන්ගේ ජීවිතයේ ඉහළම ප්‍රමුඛත්වය දෙන්නේ මෙන්න මේ කාරණා ටික පුහුණු කරන්. හරියට රේල් පාරෙන් බැහැරට ගිහිපු කෝච්චි පෙට්ටියක් නැවත රේල් පීඩදේ උඩ තිබ්බා වගේ, වතුරෙන් එළියට දාපු මාළුවෙක් නැවත වතුර ටැංකියට දැම්ම වගේ. පින්නතුනි, ඔබට ඔබේ ජීවිතයේ ඉතාම පහසුවක් එනවා මෙන්න මේ මාර්ගයේ තේරුම් අරගෙන. ඒ මාර්ගයට ඔබ අවතීර්ණ වෙච්ච මොහොතේ පටන්ම උජුකෝ නාම සෝමග්ගෝ අභිහා නාම සාදිසා කියලා කියනවා. මේක ඍජු මාවතක්, මේක නිර්භය නිදහස් මාවතකට ඔබ පිවිසියා වෙනවා. පින්නතුනේ, එදාට ඔබට බාහිර කිසිම කෙනෙක් ගැන යැපෙන්න අවශ්‍ය නැහැ. වැඩි දෙයක් තියා මෙහි ධර්ම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ගැනවත් ඔබට යැපෙන්න අවශ්‍ය නැහැ. ඒ මතවත් ඔබ ඩිපෙන්ඩ් වෙලා නැහැ. මේ ධහම ඔබ පිළිපදින්න පටන් ගත්ත දවසට පින්නතුනි, ඔබට සැරියුත් මොගලන් ආදී ඒ ආර්ය උතුමන් කෙරෙහිවත් ඔබට යැපෙන්න අවශ්‍ය නැහැ. ඔබ සම්පූර්ණයෙන්ම යැපෙන්නේ කුමක් මතද? මෙන්න මේ අවබෝධය, මේ ධර්මය, මේ ආරසිංහ මාර්ගය තුළයි ඔබේ ජීවිතය සකස් කරගන්නේ. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණා න අඤ්ඤසරණා කියන්නේ මේකයි. ධර්මයේ ජීවිතේ පිළිසරණක් කරගන්න වෙනත් කිසිම පිළිසරණක් නැහැ කියලා දේශනා කළේ මේකයි. ඇයි පින්නතුනි අප මේ ධහමට එන්නට ඕන? එදා රට්ටපාල හාමුදුරුවෝ ඊටම යෝන් වයසේදී සීල සම්පත් අත්හැරලා පැවිදි වුණා. ඒ පැවිදි වෙච්ච රට්ටපාල හාමුදුරුවෝ සඳහන් කරනවා උන්වහන්සේ පැවිදි වෙන හේතු වෙච්ච කාරණා මොනවද කියලා. උපනීයති ලෝකෝ අද්දුවෝ, මේ ලෝකයේ ඇසුරු කරන දේවල් පුද්ගලයන් හැම දෙයක්ම නිරතුරුව විනාශය කරා දිරහපත් වීම කරා යනවා. අන්න ඒ නිසා උන්වහන්සේ පැවිදි වුණේ. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ, තමන්ගේ ජීවිතයේ ඉසුරුමත් බවක් අධිපති බවක් පාලනය කරන්න පුළුවන් දෙයක් කිසිම දෙයක් ලෝකේ නැහැ. වැඩි දෙයක් තියා අපේ කොණ්ඩේවත් අපට පාලනය කරගන්න බෑ. අපි ජීවිතේ කාලයක් වැඩිපුරම ආස කරේ, වැඩිපුරම කාලයක් කැප කරේ කොණ්ඩේට, ඇතැමට ඔබේ මුහුණට. බලන්න, එච්චර කාලයක් කැප කරපු කොණ්ඩේ ඔබට සැලකුවද? ඔබේ මුහුණවත් ඔබේ කොණ්ඩේවත් ඔබ කැමති විදිහට පවත්වා ගන්න පුළුවන් වුණාද? ඔබට එක ඉරියව්වකින් කොච්චර වෙලාවක් ඔබේ කියන ශරීරය තියාගන්න පුළුවන්ද? ඒ දේවත් අපට පාලනය කරන්න බැරි වුණා නම් පින්නොත්නි, කොහොමද ඔබ ඔබේ දරුවන්, ඔබේ ඥාතීන්, ඔබේ සේවකයන් ඔබ කැමති විදියට ඉන්නවා කියලා ඔබ කොහොමද විශ්වාස කරන්නේ? අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ, අපට ලෝකයේ අධිපති බවක්, අපට ලෝකයේ පාලනය කරන්න හැකියාවක් නැහැ පින්නතුනි. මෙන්න මේ නිසාත් අපි ධර්මයට එන්නට ඕන. අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියන්, අප සන්තක දේවල් එක මොහොතින්, එක ඇස්පිය ගහන මොහොතින් සියලක්ම අපට අත්හරින්න සිද්ධ වෙනවා. අවුරුදු 50ක 60ක 70ක 80ක දේවල්, තමන්ගේ ශරීරය ඇතුළු සීලම දේවල් එක ඇස්පිය ගහන මොහොතින් අපට ඒ සියලක්ම අත්හරින්න සිද්ධ වෙනවා. අස්තකෝ ලෝකෝ සබ්බන් පහේ ගමනියන් සියලක්ම අත්හැරලා යන්නට ඕන. මෙන්න මේ නිසාත් අපි මේ ධහමට එන්නට ඕන පින්නතුනි. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ, මේ ලෝකයා නිතරම මදි කියන හැඟීමෙන් ඉන්නේ. කොච්චර දේවල් ලැබුණත් තෘප්තියක් නැහැ. අපි කුඩා කාලේ සෙල්ලම් බඩුවට ආසා කළා, ඉගෙන ගන්න ආසා කළා, විභාග සමත් වෙන ආසා කළා, සහතික පත්‍රයට ආසා කළා, රැකියාවලට, ඒව උසස් වීම, දරුවන්, දරුවන්ගේ අධ්‍යාපනය, ගේ දොර, යාන වාහන, මේ බොහෝ දේවල් අපි කලින් කල ආසා කළා. අදත් යම් කිසි කැමති වෙන දේවල් ටිකක් තියෙනවා. ඒ කිසිම දෙයක පින්නතුන නිමාවක් නැහැ. අපට මුළු ලෝකෙම ලැබුණත් අපේ මේ ප්‍රත්‍යඥාන මනසට කිසිම දායක තෘප්තියක් නැහැ. ඌනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ, නිතරම මදි කියන හැඟීමෙන් තව තවත් රැස් කරගන්නේ අපේ මනසේ ස්වභාවය. ඒක පුද්ගලික දෝෂයක් නෙවෙයි, ඒක පින්නතුන ලෝක ස්වභාවය. මෙන්න මේ කරුණ හතර නිසා තමයි අපි මේ ධහමට වහවහ මෙන්නට ඕන. මෙන්න මේ යථාර්ථය නිසා තමයි අපි මේ ධහමට අපි ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්නට ඕන. අප ඇසුරු කරන බාහිර දේ, අපේ ශරීරය තුළ සියල්ලක්ම වෙනස් වෙන, දිරාපත් වෙන, අහිමි වෙන ලෝකෙක අපට කියලා තියෙන එකම රැකවරණේ පිනතුනේ මෙන්න මේ සද්ධර්මය තුළින් තමන්ගේ ජීවිතය වඩාත් අර්ථවත් කර ගැනීම. අන්න ඒ සඳහා පිනතුනේ ඔබ මේ අහන ධර්මය ඔබේ ජීවිතයට ඔබ උපරිම ලෙස පුහුණු කරන්නට උත්සාහ ගන්නට ඕන. එකාතකින් කම්මස්සගත සමාධියට ඉඳලා ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය උපරිම ලෙස පුහුණු කරන්න. එෙහිදී මෛත්‍රිය බෙහෙවීම වැදගත් වෙනවා. අනිත් අතින් මෙන්න මේ ලෝකෝත්තර දර්ශන යුක්තව ශ්‍රුතමය ඥාණයෙන් අසහා දැනගෙන ආරෂ්ඨාංගික මාර්ගය තුල තමන්ගේ ජීවිතයේ සියලුම දේවල් සකසා ගන්න උත්සාහ කරන්න. යතර විශේෂයෙන්ම මේ කාරණා තුරින් ප්‍රධානතම කාරණයක් විදිහට සතිපට්ඨානය පැහැදිලි කරනවා. ඒ සතිපට්ඨානය වැඩෙනකොට තමයි අනිත් සීලම ධර්මතා ටික වැඩෙන්නේ. විශේෂයෙන් තමන්ගේ සිත ගැන චිත්තානුපස්සනා තුළ වාසය කරන්න. මේ මොහොතේ සිතට පහළ වෙන අරමුණු ගැන ඉතාම සැලකිල්ලෙන් ඉන්න. තමන්ට අකුසල සිතුවිලි එනකොටම තේරුම් ගන්නකොට මේ සිතුවිල්ලට වැඩි වෙලාවක් හිතේ රැඳෙන්න පුළුවන් කමක් නැහැ. ඒව දුරු වෙනවා හිතින්. හිතේ කුසල චේතන ඇවිල්ලා තියෙනවා කියලා දැනගත්තනම් ඒ තුල තමන්ට වැඩි වෙලාවක් වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අතර ධම්මානුපස්සනාවට යනකොට විශේෂයෙන්ම පංචස්කන්ධය සහ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ වෙනවා. අපේ ජීවිතේ හැම මොහොතෙම ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙනවා. එහැඩ රූපයක් දකිනවා කියන්නේ මුල් අවස්ථාවේදී ස්කන්ධ ටික හටගත්තා, එතනම නිරුද්ධ වුණා. ඊට පස්සේ අවිද්‍යාවෙන් ගත්තනම් ඒ ස්කන්ධ පංචකයම පංච උපාදාන ස්කන්ධය බවට, නැත්නම් සක්කාය බවට පත් වෙනවා. අනේ සක්කාය දුර වෙන නම් මෙන්න මේ ස්කන්ධ පංචකයේ සමුදය වේය, හට ගැනීම නිරෝධය නිරතුරුව දකින්නට උත්සාහ ගන්නට ඕන. ඒ මුල් ස්කන්ධ පංචකයේ දුක සත්‍ය විදියට, ඒක අවිද්‍යාවෙන් ගත්වතින් ඒක සමුදය සත්‍ය විදියට, ඒ අවිද්‍යාව දුර වෙන විදිය දර්ශනෙන් වාසය කිරීම නිරෝධ සත්‍ය විදියට, ඒ සඳහා භාවිත කරන සමත විදර්ශනාව නැත්නම් ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ග සත්‍ය විදියට මෙන්න මේ චතුරාර්ය සත්‍ය අපට ධම්මානුපස්සනාවේදී වඩාත්ම ප්‍රකට වෙනවා. සුතමේ ඥාන අවස්ථාවේදී සම්මාදිට්ඨියේ මුල් අවස්ථාවේදී අපි මේක අසා දැනගත්තා. දැනගත්තු මේදී ආරසිනිය මාර්ගය තුළ ඉඳගෙන විශේෂයෙන් සතිපට්ඨානය පුහුණු කරනකොට අපිට මේක ධම්මානුපස්සනාවේදී අර සුතමේ ඥානෙන් අසා දැනගත්තු අවබෝධය භාවනාමය ප්‍රඥා විදියට ප්‍රකට වෙනවා. අපේ සමස්ත ජීවිතය කියන්නේ මේ ස්කන්ධ පංචකයක හට ගැනීම නිරෝධය කියන මේ අවබෝධය ලැබෙනවා. එතකොට ඒ ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරෝධය අපි දුක්ඛ සත්‍ය විදිහට දකිනවා. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං, ඒ දුක්ඛ සත්‍ය අපි පිළිසෙන් දැනගන්නවා. දැනගත්තු පමණට සමුදය සත්‍යම් පහතබ්බං, ඒකට කරන ආශාව ටිකෙන් ටික අපි දුරු කරනවා. නිරෝධ සත්‍යං සච්චිකාතබ්බං, ඒ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්නවා. සමුදය සත්‍ය දුරු කරන පමණට නිරෝධ සත්‍ය සාක්ෂාත් වෙනවා. මග්ග සත්‍යම් භවේතබ්බං, මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අපි මේ දැනුමටපත් වෙනකොට අපි මාර්ග සත්‍ය, ආරසිනික මාර්ගය, නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව, නැත්නම් සමත විදර්ශනා කියන මේ අංග ටික අපේ ජීවිතය තුළ උපරිම ලෙස පිහිටා තියෙනවා. ඒ නිසා පින්නොත්නේ අපට මේ ලෝකේ ලැබෙන තින වටිනාම දේ අපට ලැබිලා තියෙනවා. සද්ධර්ම අපට ලැබිලා තියෙනවා. අපටයි ජීවිතේ කිසිම දෙයක් මට අහවල් දෙයක් ලැබුණේ නැහැ. අහවලාමට සැලකුවේ නැහැ. අහවලාමාව පිළිගත්තේ නැහැ. ඒ කිසිම කතාවක් කියන්නේ පින්නොතුනි අපට කිසිඳු අයිතියක් නැහැ. මුළු ලෝකයක් තුළ, මුළු කල්පයක් තුළ ලෝකෙට ලැබෙන අගනාම, නැවුම්ම, වටිනාම සදහම් පණිවිඩය ඔබත් මාත් ලබාගෙන තියෙනවා. ඒ පණිවිඩය ලැබිච්ච දවසට පින්නොතුනි අපට මේ ලෝකෙම ලැබුණා වගේ. එදාට අපි අපට නොලැබෙච්ච දේවල් ගැන අපි දුක් වෙන්නේ නැහැ. ඇයි මුළු ලෝකයක් ලැබිලා තිබිද්දී අහවල් දේ ලැබුණ නැහැ කියලා අපට අඩන්න දොඩන්න අයිතියක් පුළුවන් කමක් නැහැ පිනතුනි. අපි තව දොරටත් දුක් විඳින්න යනවද, දුකෙන් නිදහස් වෙනවද කියන එක තීරණය කරන්න පුළුවන් මාවත අපට ලැබිලා තියෙනවා. අපට කියන එකම දේ මේ ධම හොඳින් තේරුම් අරගෙන මේ ධම දුකෙන් නිදහස් වෙන ඒකයින මාවත කියන එක ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන, ඒ ශ්‍රද්ධාව තුළ උපරිම ඉඳගෙන විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම වඩමින් අපේ ආධ්‍යාත්මික දිවිමඟ පහන් කර ගැනීම, විකසිත කර ගැනීම, ආලෝක කර ගැනීමට අප හැම මොහොතක්ම සිහියෙන්, නුවණින්, වීරියෙන් කටයුතු කරන්න ඕන. ඉතින් එහෙම කරන්ට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාශ්‍රී සම්පත් සැලසේවා. ඔබේ ජීවිතයේ දිනෙන් දින ධර්මය තුළින් ආලෝකවත් වීමට මේ උතුම් සද්ධර්ම ශ්‍රවණයත් ඔබට ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ අපට ලැබිච්ච කාලය අවසන් නේද? ඔව්, කාලසටහන අනුව මං හිතන්නේ අපට මේ ප්‍රමාණයි කාලය ලැබිලා තියෙන්නේ. එහෙම නේද දමිල සඳුරෝ? කාලය අවසන් නේද? ඔව්, හොඳයි. එහෙනම් මේ පිනුත්තට මොන හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අහන්නත් පුළුවන්. ඔන ළඟට ඇවිල්ලා මයික් එක ඔන් කරන්න. නැත්තම් මේ මහා නමරුවා ඉන්නවා නම් ආදුරන්න ප්‍රශ්න තියෙනවා ලියලා දෙන්න. අපි ඉදින් දවසකදී ධර්ම දේශනා තියෙන වෙලාවේදී ඒ කරුණත් අපි පැහැදිලි වෙන විදිහට ධර්ම දේශනා කරන්නම්. ඔබට අද දේශනේ මොන හෝ ගැටලුවක් ඇති වුණා නම් ඒ ප්‍රශ්න ලියලා දෙන්න හාමුදුරන්ට. අපි ඉදිරි ධර්ම දේශනාවකදී ඒ කරුණුත් පැහැදිලි කරලා ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හොඳයි. පින්නතුන් පැයකට අධික කාලයක් මහා ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. මෙරස් කරගත් උතුම් ධර්ම දේශනාවෙහි ආනිසංසයෙන් අප නමින් මිය ගිය ඥාතීහුද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු, සාදු, සාදු. ඒ වගේම රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් අප මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියනොත් අනුමෝදන්ව දෙවියන්ගේ දිවිසුර වර්ධනය කරගන්නා ගමන් ඔබත් අපත් ලෝකයක් සම්බුද්ධ ශාසනයක් බොහෝ කලක් රැක දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, අද 2023 වර්ෂයේ අසල පුන් පොහොදා සිල් සමාදන් වෙච්ච පින්වතුන් උදෑසන සිදු කරන ධර්ම දේශනාවට යොමුකම් දුන්නේ. ඉතින් මේ ධර්ම දේශනාව ඔබට රැගෙන එන්නට බොහෝ දෙනෙක් උදව් උපකාර කළා. ඉතින් ගෞරවනීය අපේ ධම්මවිලාස හඳුරන් වහන්සේ ධර්ම දේශනාවට ආරාධනා කරලා ඒ කටයුතු සම්පාදනය කළා. ඒ වගේම අපේ විසුද්ධි හාඳුරෝ අප විහාරස්ථානයේ දැනට වාසය කරන්නේ උන්වහන්සේ මේ කටයුතු මැනවින් සිද්ධ කරන්නට සංවිධානය කරන්නට ඔබට උදව් උපකාර කළා. ඒ වගේම ඔබේ පන්සලේ ස්වාමීන් වහන්සේලා මේ සඳහා උදව් උපකාර කළ නිසා තමයි ඔබට මේ ලස්සනට මේ පින්කමෙන් ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන්කම ලැබුණේ. එනිසායි අපි හැම දිනාටමත් පුණ්‍ය ආනුමෝදනා කරමින් රැස් කරගත් මේ උතුම් කුසල දහමල බලයෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. සසර ජීවිතය සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිර්භයා සෝකං පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් වේදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.